ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින අපේ උපාලි මහත්මයා මාලිනී නවන මාසික සිදු කෙරෙන දානමය පින්කමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ දුර බැහැර සිටන් ඉමහත් ශ්‍රද්ධාවෙන් දානය සූදානම් කරගෙන ඇවිදෙල්ලා ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන්න බලාපොරොත්තු වෙනවස්තාව දානීය මුල් කොටස සම්බුද්ධ පූජාවන්සෙන් පූජා කරන්ට දැන් මේ සූදානම් වෙන්නේ. එනිසා පිරිතුන් ධර්මික උපයාගත් වස්තුවේ පහදන් කරලා ඉමා ශ්‍රද්ධාවෙන් සූදානම් කළා වූ දානීය අග්‍රභාගය අපසරණ ගියා වූ අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති මහා කරුණා මහා ප්‍රඥාදී ඒ උතුම් සම්බුදු ගුණයන්ට පූජෝපහාරයන් වශයෙන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් යන්ත කරගන්නා වූ මේ උතුම් කුසලයේ හේතුවෙන් පින්වත් ඔබ හැම දෙනාට මෙලොවන්සෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. මේ උතුම් සම්බුදු පූජාවේ ආනිසංසය අප නමින් මියගිය ඥාති හොද ඒ වගේම පින් කැමති අංසක් සත්‍යං විස්සේ පුතුණ බොහෝ වෙත්නම් ඒ සියලු දෙනාද මේ උතුම් සම්බුද්ධ පූජාවෙහි පින අනුමෝදන්ව සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකන්තු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බදානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිං බුද්ධරූපං ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගණ්ඩ සම්භාර දෝපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායා යතා කායෝ තථායා පාවන් අදේවාසේතුනෝ බන්තේ පානියම් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතු නොබන්තේ භෝජනම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතු නොබන්තේ සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තිය සාදු සාදු සාදු මදයි පින්නතුනි. දැන් ඔබ බලාපොරොත්තු වන්නේ මේ සෝදාන කරපු දාණය මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරන්නට. ඉතින් උපාලේ මහත්මාත් මාලේ නෝනත් ඉතාම දීර්ඝ කාලයක් පුරා දුර මෙහැර ඉඳලා ඇවිල්ලා විහාරස්ථානය සිදු කරගෙන සිය දෑතින් බොහෝ වාර ගාණියක් ස්වාමීන් වහන්සේට උදෙසා දාණය පූජා කළා. ඉතින් ඔබ දාණය පූජා කරන්නේ ස්වාමීන් වහන්සේට කෙරෙහි බොහොම ගෞරවයෙන්. ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච අය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා මේ ශාසනය පැවිදි වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අහලා, ඒ ධර්ම ජීවිතයට පිළිපැදලා, ඒ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න ගමන් ලෝකයට මේ සද්ධර්මය දෙන අදහසින් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් කටයුතු කරන්නේ. ඉතින් එවැනි හාමුදුරු කෙනෙක් පැවිදි වෙච්ච දාපඩම්ම සම්පූර්ණයෙන්ම මේ ශාසනය වෙනුවෙන් තමයි සිය ජීවිතය කැප කළේ තියෙන්නේ. හාමුදුරු කෙනෙක් ඉගෙන ගියාගත්තා, ධර්ම ග්‍රන්ථයක් අධ්‍යයනය කරත්, බණ භාවනාවක් කළත්, මහා මාර්ගයක ගමන් කළත් මේ හැම අවස්ථාවකදීම උන්වහන්සේ කටයුතු කරන්නේ එකතකින් උන්වහන්සේගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා, අනිත් අතෙන් මේ තමා පුරුදු පුහුණු කරන ධර්මය ලෝකයට ප්‍රදානය කිරීමට, ලෝකීය ප්‍රචාරය කිරීම සඳහායි ස්වාමීන් වහන්සේ කෙනෙක් කටයුතු කරන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගේ ගිහිගේ තියෙන සම්පත් සියල්ලම අත්හැරලා මේ සම්බුද්ධ ශාසන විනේ ජීවිත කැප කරපු පිරිසකටයි ඔබ මේ දානය පූජා කරන්නේ කියන සිතිවිලි ඇති කරගන්න. අන්නේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ තමයි අපි සුපටිපන්නෝ ගාථාවෙන් සඳහන් කරන්නේ. සුපටිපන්නෝ භගවතෝ සාමග සංඝෝ. ඒ ස්වාමීන් වහන්සේලා ආරස්තනගික මාර්ගයේ නැමැති මනාව ප්‍රතිපදාවට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උජුපටිපන්නෝ භගවතෝ සාමග සංඝෝ. ඒ ස්වාමීන් වහන්සේලා ආරස්තනගික මාර්ගයේ නැමැති ඍජු ප්‍රතිපදාවට උජුකෝ නාමසෝ මග්ගෝ කියපු විදියට ආරස්තනගික මාර්ගයේ නැමැති ඍජු මාවතට පිළිපැදලා ඉන්නේ. ඥායපටිපන්නෝ. ඒ ස්වාමීන් වහන්සේලා නිවන් මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. සාමීජිපටිපන්නෝ. ඒ ස්වාමීන් වහන්සේලා මනා වූ මාර්ගයට පිළිපැන්න උත්තමයන් වහන්සේලා. අන්නේ වෙනි ගුණයන්ගේ යුක්ත ස්වාමීන් වහන්සේලා ආහුනේයයි පාහුනේයයි. උන්වහන්සේලා දුර බැහැරිඳලා ගෙනලා දෙන දේ වුණත් පිළිගන්න සෝදානම්. ආගන්තුකයන් සඳහා සෝදානම් කරපු ප්‍රණීත දේ පිළිගන්න සෝදානම්. ඒ වාගේමයි දක්ෂිනෙයෝ. උන්වහන්සේලා කර්මඵල අදහාගෙන දන් දෙන්නට, දන් පිළිගන්නට සෝදානම් උත්තමයන් වහන්සේලා. අංජලි කරණීයෝ. දෑත නළලේ තියලා බැඳ බඳින්න පුළුවන් උත්තමයන් වහන්සේලා. ඒ වාගේම අනුත්තරං පුඤ්ඤාකෙත්තං ලෝකස්ස ලෝකයාගේ උතුම්ම වූ පින් හෙට ලෝක සත්‍යයට පින් නැමැති බීජ වපුරන තියෙන හොඳම කුඹුර, හොඳම කෙත, හොඳම ක්ෂේත්‍රය ලෙස සඳහන් කරලා තියෙන්නේ මේ මිහිමත වැඩම කරන ස්වාමීන් වහන්සේලා. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේලා වෙනුවෙනුයි ඔබ මේ දානය පූජා කරන්නේ කියන සැදැහැ සිත ඇති කරගන්න. ඉතින් ස්වාමීන් වහන්සේලාට අපි ගරුසල පිළිදන්පලා උන්වහන්සේලා ගෞරවයෙන් මෛත්‍රී සහගත වැසුරු කර පමණටයි අපට ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය කර පමණටයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හඳුනා ගන්නවා කියලා කියන්නේම ධර්මය හඳුනා ගන්නවා කියන එකයි. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යම් කෙනෙක් ධර්මය දකිනවා නම් කොහොම ආ දකිනවා කියලා. ඒ වගේ මේ ධර්මය දකින ක්‍රමය තමයි යෝ පටිසෝමපදං පස්සති සෝ ධම්මං පස්සති කියන විදිහට හේතුඵල ධම නැත්තං චතුරාර්ය සත්‍ය දැකීම තමයි ධර්මය දකිනවා කියලා කියන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරගෙන ධර්ම ශ්‍රවණය කළා. හේතුඵල ධම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නා වූ මේ ආධ්‍යාත්මික ගමන් මගට ඔබ මේ කටයුතු සම්පාදනය කර ගැනීමක් වෙනවා. ඔබේ දෑතින් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය පූජා කිරීම. ඉතින් උපාලි මහත්මයා මාලෙන්නේ නොන දෙන්න මේ විහාරස්ථාන ඇසුරු කරගෙන බොහෝ කාලයක් පින්කම් කළා. ඒ පින්කමල ආනිසංසයෙන් ඔබේ ජීවිතය සෝභමාන කරගත්තු දෙන්නේ. ඒ පිණේ ආනිසංසයෙන්ම ඔබේ දරුවන් මේ සමාජ ඉහළ තැනකට ගෙන යන්නට ඒ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මේ පින් ඔබ හැම දිනාටම හේතුවක් වෙනවා, හේතු වෙනක් තියෙනවා. ඉතින් ඒ ගැන කියලා හුඟක් සතුටට පත් වන්න ඔබේ ජීවිතය ආලෝකවත් කරගන්නට හේතු වන මේ බුද්ධ ධම්ම සංගයගෙන දරුවන සම්බුත් ශාසනයක් ලැබෙච්ච අවස්ථාවේදී ඔබේ ජීවිතෙන් ලබා ගන්නා වූ උතුම්ම ප්‍රතිඵලය තමයි මේ වගේ දාන සීල ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කර ගැනීම. ඉතින් ඒ සඳහා හේතු වන උතුම් දානමය පින්කම කොයි ස්වාමීන් වහන්සේලා උදෙසා මේ සිදු කරන්නේ කියන සදහන් සිට ඇති කරගෙන සූදානම් කරපු දානය සරුත් මොගලන් ආදී ඒ උතුම් නෙක්ලෙන්සිය මහා සංඝ පරපුර වෙනුවෙන් සංඝ සතු කොට පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උත්තම පුණ්‍යඵලය ඔබටත් මියගිය ඥාතීන්ටත් සුගතිගාමී වීම සඳහා උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රතුමෙන් මේ හැටියට වාක්‍ය කියා දානය සංසතු කොට පූජා කරන්න. ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං දෙක්ඛෝ සංඝස්ස දේම. හොඳයි පින්තුනි, ඔබ දීර්ඝ කාලයක් සිදු කරගෙන ඉන්න මේ උතුම් දානමය පින්කම අද දිනත් ඔබේම දෑතින් සූදානම් කරලා ඉමහත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේලාට පූජා කරපු අවස්ථාව. ඉතින් ඔබ ජීවිත කාලේ පුරා කළා වූ පින්කම් නිතර නිතර සිහිපත් කරන්න. ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානසති භාවනාවක් වෙනවා. ඔබ දානයෙන් පූජා කළා වූ ස්වාමීන් වහන්සේලා ගැන නිතර හිතන්න. ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝානසති භාවනාවක් වෙනවා. ඔබේ දෑතින් පූජා කළා වූ සම්බුද්ධ පූජාව ගැන නිතර නිතර සිහි කළ හිතේ කුසලයේ දිනු කරගන්න. ඒක බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි, ඒක බුද්ධ ඝනසති භාවනාවක් වෙනවා. ඔබේ දෑතින් පූජා කරපු දානය නිතර නිතරම හිතන්න. ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානසති භාවනාවක් වෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපේ ජීවිතය පිණින් ශක්තිමත් වෙනවා, කුසලයේ දිනු වෙනවා. ඒ තුළින් ඒකාන්තයෙන් අපිට මෙලොව වශයෙන් නිරුක්ව නිරෝගීව සතුටින් බොහෝ කාලයක් ජීවත් වන්නට මේ පින්කම් අපට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම වඩා වඩාත් අපට දහමට නැඹුරු වන්නට, ධර්මයේ තේරුම් ගන්නට, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට, දුකෙන් නිදහස් වන්නට මේ සියලු පින්කම් අපට උපනිස්සය වෙනවා. ඉතින් ඒ ගැන හිතලා උපාලි මහත්මයා මාලෙන්නේ නෝනාත් වහන්ස සතුටට පත් කරන ඔබේ දැකින් කලාව පින්කම් නැවත නැවත සිහිපත් කරලා අද දින සිදු කළා වූ මේ උතුම් පින්කම හේතුවෙන් ඔබ දෙපළම නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වන කිසියම් ඥාති පිරිසක් ඇත්නම් ඒ සියලු ඥාති උතුමේ පෙර දැක සූපත් වෙත්වා. මේ පින සූපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍රාදී වෙත්නම් ඒ සියලුම දෙනාත් මේ පින සූපත් විය හැකි සියලු සත්‍යෝද මේ පින දැක අනුමෝදන්ව සූපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ ගිය තමගේ දෙමව්පියන් සහෝදරයන් තුළු ඒ ඥාතීන් සිහි කරගෙන අපි ඇයට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එරස් කරගත් මේ සියලු පුණ ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයේත් බොහෝ කාලයක් වඳින් රැකදෙන්වා. දෙවියන්ටත් මේ පින දිවිසුරු වර්ධනය කරගන්නටත් සසර දුක නිදහස් වන්නටත් හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. දෛව පාලේ රජුගම මාත් මාලනි නොවන මාසිකව සිදු කරන සංඝසතු දානමය පින්කම මේ අප්‍රේල් මාසයේ ඊටාම මැනවින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට ප්‍රසාදයේ ශ්‍රද්ධාව තව තවත් දිනු කරගන්න මේ උතුම් පින්කම් වල හේතු වෙන්න ඔබ දෙපළට ආදරණීය දරුවන්ට ඥාතීන්ට මේ උතුම් පින්කම හේතු වෙන්න මෙලොවසෙන් නිරුක් නිරෝගී සම්පන්නී කිර ජීවන සැලසේවා. ජීවන්තන කාලයේහි බඩබඩාත්ම සතරෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේතයෝ විවඤ්ඤන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ සංඝ